අපිට පේනවා කලින් ආණ්ඩු වගේම මේ ආණ්ඩුවත් මේ කඩාවැටෙන තේ ආර්ථික රැගැනීම සඳහා කිසියම්ම හෝ පියවරක් අරගෙන නැහැ. ආණ්ඩුව දිගින් දිගටම 2003 ඉඳලා කරගෙන හිටපු ආකාරයටම තේසෙස් බද්ද මංකොල්ල කණ එක තමයි මේ ක්‍රමෙන් ගන්නේ. අති දැවැන්ත තේසෙස් බද්ද පිටරට පටවන හැම 3 කිලෝගෙම 19.50ක් ගන්න ආණ්ඩුව තේසෙස් බද්ද මංකොල්ල කාලා ඒක නාස්ති කරමින් නැවත ඒක තේ ගොවියට තේ කර්මාන්ත ලැබෙන එක වළක්වමින් විතරක් නෙවෙයි යම් ප්‍රමාණයකට හරි කුඩා තේ වතුමියා ඒ කර්මාන්තය රැකගෙන හිටියනම් ඒකත් නැති වෙන තැනට විදේශීය බාල තේ ගැනීම ඕරසානාධාරයේ කැපීම වැනි නරකම ආකාරයේ පියවරයන් කීපයක් ගත්ත අය රැක කඩිකම් මේක දකින්න ඒ නිසා මේ අයට අපේ විරෝධය ප්‍රකාශ කරනවා.